වෙසක් සතිය නිමිත්තෙන් පැවැත්වෙන ධර්මානුශාසනාව වෙසක් සතිය නිමිත්තෙන් පැවැත්වෙන ධර්මදේශනා මාලාවේ අද දේශකයාණන් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූයේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. විපාක පදයේ විශේෂ තේරුම් තුනක් තියෙනවා. මේ අපි තේරුම් කරගත්තොත් බොහෝම වැදගත් වෙනවා. සම්මා කියන මේ වචනේ තේරුම හඳුන්වන්නේ යාත්‍රාවක නියානික කුසල කියන තේරුමයි. යාත්‍රාව කියන්නේ නිවැරදි. නිවැරදි නැත්නම් සත්‍ය වූ. නියානික කියන්නේ සැපයට පමුණුවන. සැපය කියනවා ලෞකික සැප ලෝකෝත්තර සැප. ඒ සෑම යහපත් නිවැරදි සැපයට පමුණුවන කියන එකයි නියානික. කුසල කියන්නේ හිතේ අකුසල නැතන, හිතේ කෙලෙස් නැතන, හිත පිරිසුදු කරන කියන තේරුමයි කුසල කියන වචනේ අදහස. දැන් අපි සැලක බලමු සංකප්පෝ කියන මේ වචනය නිවැරදිව සත්‍යව සුභිතේක නිවනපේ සැපේක පමුණුවන්නා වූ අකුසල නැසන්නා වූ සමගියම හිත පිරිසුදු කරන්නා වූ උසං සංකල්පනාවයි සම්මා සංකප්පෝ කියන්නේ. සංකප්ප කියන මේ වචනයෙහි සංසම් උපචාරකයේ පූර්ව කොට ඇති නාපදයක් තමයි සංකප්ප කියලා කියන්නේ. එතකොට කල්පනා කොට ගැනීම, සැතම මෙහි කිරීම, සිතා දැනීම කියන තේරුම කප්ප කියන වචනේ තියෙනවා. එතකොට නිකන්ම සංසම් උපචාරකයෙන් විශේෂිත වුණා. සංකේත උපකාරකින් කියෙන්නේ සැබෙන්න ශ්‍රේෂ්ඨ නිවැරදි උත්තර කියන්නේ අර්ථය. ඒකෝද සංකේත උපකාරකයෙන් ශ්‍රේෂ්ඨ කල්පනාව, නිවැරදි කල්පනාව, උත්තර කල්පනාව, විශේෂයෙන් දෙන කල්පනාව, සැනසීම දෙන කල්පනාව, උසස් බවට පමුණවන කල්පනාව කියන තේරුම රැසක් සංකේත උපකාරකයෙන් අපට පැහැදිලි වෙනවා. එතකොට ජීවරජින් සත්‍යං සැපේක සමනෝන බැවින් නෛර්යානිසං අසුසානසන කැලස්නස්න බැවින් කුසලනම් සේස භාග සමනෝන උසස් භාග සමනෝන උතුම් භාග සමනෝන අභිවෘද්ධියට සමනෝන කල්පනාවතයි සම්මා සංකප්පෝ කියන වචනේ භාවිතා වෙන්නේ. මේ වචනේ පද තුනකින් සෙන්නනවා නිෂ්කම් සංකප්පෝ නෛෂ්ක්‍රම්‍ය. නෛෂ්කම් කියන එකේ තේරුම් කරාසියක් තියෙනවා. නෛෂ්ක්‍රම්‍ය. එතෙන්නේ සම්මජ්ජා ප්‍රථමං ඥානං සමතෝච විපස්සනා සම්දේති කුසල ධම්මා නිෂ්කම්මන්ති පංචති. එහෙමත් තේරෙනවා. ප්‍රථම ඥානයට නිෂ්කම් කියනවා නිවර්ණයන්ගෙන් මුක්ති යන නිසා. එතකොට ප්‍රථම ඥානං සම්මජ්ජා මේ ජීවිතයෙන් නිස්සන බැවින් පරිද්දට දෙකම තියෙනවා. මේ ජීවිතයෙන් නිස්සන පරිද්ද පරිදීම. එකක් නෛෂ්ක්‍රම්‍ය. සමදින සම්මජ්ජා ප්‍රථම ඥාන සමතෝක විපස්සනා. සමත භාවනා කියන්නේ නීවරණාදී උපක්ලේශයන් සංසිඳුවා සිත සාන්ත භාවත සමනෝන සමාධි භාවත සමනෝන භාවනාව සමාධි සමත භාවනාව. එය නීවරණාදී ක්ලේශයන්ගෙන් මුක්මන දැනීම එකක් නිෂ්ක්‍රමයක්. විපස්සනා කියන්නේ අපි කවුරු සම්මුතියේ තේකාගෙන ලෝක ජීවත් වෙන්නේ ඒ සම්මුතිය ඉක්මවා පරමාර්ථයට දැකගෙන ඒ පරමාර්ථ ධර්මයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ මේ ස්වභාවයන් මනින් තේරුම් ගන්න නුවණ අර උපක්ලේශයන්ගෙන් ඈත්න බැරි එකක් නිෂ්ක්‍රම. සම්මුති කුසල ධර්මානි කම්මන්ත ප්‍රවෘත්ති. ඒකනේ සියලුම කුසල ධර්ම නයිස්කරමි නම් වෙනවා. සියලුම කුසල ධර්ම කියනකොට දැන් අපේ සම්මුති වශයෙන් කියනවානේ දාන, සීල, භාවනා, අපචායන, වේයාවච්ච, ප්‍රතිදාන, ප්‍රත්‍යනුදන, ධම්ම ශ්‍රවණ, ධම්ම දේශන, දිට්ඨිකම් මේ දස පුණ්‍ය ක්‍රියාවස්තු. එකක් එකක් පාසල නයිස්ක්‍රමිය. සමාධියම පානාති පාතා වේරමණී අදින්නා දාන වේරමණී ආදී දස කුසල කර්මපතයක් කියනවනේ ඒවාත් නැස්සන්නේ. දාන පාරමිතා, සීල පාරමිතා, නික්ඛම්ම පාරමිතාගේ පාරමී 10ක් කියනවනේ ඒවත් නැස්සන්නේ කයිති වෙන ඔක්කෝම. ඒ වගේම මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා, බ්‍රහ්ම විහරණ භාවනා ඒවත් නැස්සන්නේ කයිති වෙනවා. සෝතන කුසල නිසා දානය ප්‍රිය වචනේ අර්ථ චර්යාව සමානාත්මතාවකින සතර සංග්‍රහ වස්තුව සිය සංග්‍රහ වාක්‍යයන් නැස්සමීයි කියනවා. සතිපට්ඨාන හතර, සම්ප්‍රදාන හතර, ඉරිදිපාද හතර, ඉන්ද්‍රිය ධර්ම පහ, බල ධර්ම පහ, මුජ්ජංග ධර්ම හත, මාර්ගාංග ධර්ම හත ඔක්කොම නික්කමයි කියනවා සිය කුසල් දැන්. එවැනිම සක්කු, කුජු, සූජු, සුවචු, මුදු, අනුතිමානි, සන්තුෂ්කෝ, සුබරෝ ආදී වශයෙන් තුන කරණීය ධර්ම 14ක් කුසල් දැරින් නික්කම් එකයි කියනවා. අසේන නාසබාලානම්, සම්දිසානංජ සේවනා, පූජාක පූජනීයානම්, ජනාදී මංගල ධර්ම 38ක් නික්කම් එකයි නම් අසුසාදේ සියලුම කුසල්. එනිසා සබ්බේ කුසල ධර්මා නික්කම්න්ති පවුච්චති. සියලුම කුසල ධර්ම නෛෂ්ක්‍රම්‍ය කියන මේ උතුම් වචනින් කියනවා. දැන් මෙතන කෙටියෙන් දැක්වෙනා නික්කම් සංකප්පෝ එතකොට යම් තා කුසල ක්‍රීමේ කල්පනාවක් නම් ඒකයි කියන්නේ සම්මා සංකප්පෝ කියන බුදුබණ පදයකයි. සංයාසාද සංකප්පෝ කියන්නේ මෛත්‍රියකයි. යාපාදේ කියන්නේ ක්‍රෝධය තරහව සාමයේ ප්‍රතිගය මෙයාදී නමින් කියවෙන ධර්මතාවක්නේ. ඒ කොටින් කියන දේශය කියලා. දේශයේ ඒ දේශයේ පටහැනේ උතුම් ගුණය තමයි අව්‍යාපාද. අව්‍යාපාද කියන්නේ කෙලෙම මෛත්‍රී. අපේ සිතේ මනුෂ්‍යයන්ගේ සිතේ උපතින් බොහෝම පිරිසිදුයි. බලංග හිත, ප්‍රතිසංගී සිත, බලංග සිත බොහෝ පිරිසිදුයි. ඒක තරහක් නෑ, ලෝභයක් නෑ, දෝෂයක් නෑ, මෝහයක් නෑ, ප්‍රේතයක් නෑ. එනිසා ඒක බොහෝ පිරිසිදුයි. ඒ පිරිසිදු සිතේ අපිරිසිදු වෙන යම් කිසි ධර්මතාවක් නිසා. එම් පලිනුනි අපිරිසු දුධාරණයේ සමයි දේශය. එනි එක තලීම දූෂිත වෙනවා, සිතිනුත වෙනවා, සිත අඳුරු වෙනවා, සිත දැලි මේ අඳුරක් වාගේ වැඩි වෙනවා. මේ කර්ම චේත අපිරිසු වාට ප්‍රතිවෙන් තමයි ව්‍යාපාද කියන්නේ. ඒකෝතෙහි ආපාද කියන කෙන ව්‍යාපාද කියන පදහෙදල තියෙනවා. මේ චිත්‍රය අපිරිසුදු කරන, හිත කළු කරන, අඳුරු කරන, එවාගේම දැනි කනුවක් වාගේ අල්ලන්න බැරි තත්ත්වයක හිත නපුරු බාටපත් වෙන මේ දේශය ව්‍යාපාදයේ ක්‍රෝධයේ වෛරයේ තරහව ප්‍රතිද සංඥාව මේක නැති කරන කල්පනාවට කියනවා අව්‍යාපාද සංකල්පනාව එනම් මෛත්‍රිය. එනත් අනුහිංසා සංකල්පනාව. අනුහිංසා කියන්නේ සාමාන්‍ය මිනිසයන් අතරේ බොහෝ දෙනි අතින් පයින් දඟ නුදුරු වලින් සතුන් හිංසා කරනවා. සමාජ වචන හිංසා කරනවා. සමාජ හිතින් හිංසා කරනවා. දැන් සමාජන සාප කරනවානේ. ඒ සාප කිරීම මනු වචන කරන හිංසාවක්. ඒ වගේම හිතින් හිංසාවක්. වචන හිංසා කරනවා සාප කරනවා. ඒ වගේම කයින් හිංසා පීඩා බාට පනවනවා. එතන තියෙන කරුණාවට පතැන්නේ පාප ධර්මයක්. කරුණාවට පතැන්නේ දේ තමයි හිංසාව. එතකොට අර ව්‍යාපාදයේ මූලිකතගෙන හිංසාව ඇති වෙන්නේ. ඒ ව්‍යාපාදයේ සැපේම තමයි හිංසාව. ඒ සම්පූර්ණයෙන් වැළකීමද කියනවා අවිහිංසාව කියලා. ඒකේ වැළකීම සඳහා ගන්න කල්පනාවට කියනවා අවිහිංසා සංකල්පනාව. එතකොට මෙතන පැහැදිලිවම පේනවා මෝහයක් නැතිව, දේශයක් නැතිව, මෝහයක් නැතිව ජීවත් වීමේ කල්පනාවයි සම්මා සංකල්පනාව කියන එක හඳුන්වන්නේ. සලාගෙන සමන්ගේ ඇහැට, කනට, නැහැයට, දිවට, කයට, හිතට ලැබෙන සෑම අරමුණකදීම මේ සම්මා සංකල්පනාව පහළ කරගත්තොත් අපට සුළුවෙනි හැම වෙලාවෙම සරාපු රත්තරන්වගේ පිරිසිදු සිතක් පවත්වා ගන්න පුළුවන්. සලාගෙන ඉත පීඩාවක් නැති වේදනාවක් නැති සැනසුමක් සිතක් ඇති කරගන්න පුළුවන්. ඒකට ප්‍රාණි භාෂාවෙන් කියන අත්මනතා කියන්නේ සත්මනතා සත්මනතා කියන උපතින් ගෙනාව තමන්ගේ මනස බව පිරිසිදු ඒ පිරිසිදු සිතක් ඇති බව තමයි අත්මනතා. එතකොට පිරිසිදු සිත තවත් පිරිසිදු වෙනවා. ඒක පහළ කරගන්නේ කරුණාව, මෛත්‍රිය, ප්‍රඥාව වෙන බුදු ධර්ම නිසා. අනේක නිසා ඒ අත්මනතා වෙනම සත්මවත් බව සනසන බව සැකසර ගැනීම පිණිස මේ සම්මා සංකල්පනාව මහෝපකාරී වේවා. මේක අපි සලකා බලමු නේද තුන් කීපයක්. තුන් දන්නවා අපේ මහා බෝසතාණන් වහන්සේ සිද්ධාර්ථ ගෞතම බෝසතාණන් වහන්සේ වයස 28 ඇතල පෝයක් දාසක වෙන දාසක වෙනට රැගියා. ඒ කියන්නේ අසරතෙන් ඇදී බොහෝම සේනාවක් සසපතන් ආවා. ඒ කාලේ බොහෝ සේ කෝල දවස් වලදී උත්සව ගන්න එයාට කියනවා නක්කත් සන කියලා. නක්කත් සන කියන්නේ ඒ නැකත් උදාවක් නිසා උත්සව පවත් වෙනවා. අපි අවුරුදු සේ වාගේ. ඒ වගේ ඇතල පෝයක් දාසක උන්වහන්සේ රැගියා. කියලා සිටි බලන් දැනට මගේ හම්බුණා කවදාසත් ඒ ජීවිතයේ දැකලා නැති මිනිස්සෙක්. ඒ මොනවාද? බොහෝම වයස්ගත කුඩු ගහිනලා නැහිලා හරිත් වාරින් කෙඳිරේ ගදා යනවා අඳ හදේ සෙත්තුයි ඇදිලා එවාගෙම නංගරලේ ගැටනා දුරවර් නෙලලා බොහෝම මේ දුකටපත් වූ වයස්ගත කෙනෙක් දැක්කා. ඒ දරාගෙන එහා මේ කවුද? එතමත් වූ ස්වාමීන් මේ අපරාධයේ මුදවට නිරෝගී කමින් හිටියේ තරුණ වයසේ හිටියේ තේ මහලුවාට ගිහිල්ලා දැන් ඉතින් මහලුවාට ගියන් පස්සේ අංග දුරවල වෙනවා ඒක කිස් දෙනවා දත් හැලෙනවා ගරලේ වැටෙනවා කලකලල් හැදෙනවා අංග අත්මේ දුර්වර්ණ වෙනවා ඒත් කටේ පස් වූ මිනිස්සේ ඉතින් එහෙම කසු කාසයි නේද එහෙම අපේ කෝපම වයසට එනකොට උපේනවා එබැවින් සුද්ධාර්ථ බෝසතාණන් වහන්සේ කිදීන කියුණා මේ වචනය. ජීවත්වත්ව ජාතිය ජාතත්වයන සත්‍යයන් ජරා බයිසති. ඉදදීමක නින්දා වේවා උපනිසානේ සත්‍යන්නේ වාස්වතේ නිසිද්දේනවා. එදා වීරසේදී න ආපහුවාව. ආපහු අරින්න මාලිගාවේ නැතුන් ගරුන් කෙලිසෙල්ලම් බැලීම නෙමෙයි. උන්වහන්සේ මාස 4ක් සිටේ මේ ගැනම නැවත නැවත නැවත නුලින් කල්පනා කළා. ඒ කියන්නේ මමක් වාසය කරනවා, මගේ දේවියෙක් වාසය කරනවා, මගේ නෑයෙක් වාසය කරනවා, දෙමව්පියෙක් වාසය කරනවා, රටවැසියෙක් වාසය කරනවා, වාසය ගියාම ඒවා මිසකෙත් සිදෙනවා, දත් හැලෙනවා, ඇඟට ලිවැටෙනවා, කය දුබල වෙනවා, දුර්වර්ණ වෙනවා, ඉන්ද්‍රියන් අප්‍රසන්න වෙනවා, කෑම ගන්න බැරි වෙනවා, ඉරව පවත්වන්න බැරි වෙනවා. අහෝ මේ උපන් නිසාමේ ජනාවට පත් වෙනවා නේද? මේ ඉදදී මෙක්මවන්න තෝරන ජනාව නෙන්නේ කියලා මේ ගැනම කල්පනා කරමින් හිටන් සම්මා සංකප්පෝ. ඒ කියන්නේ දැන් උන්වහන්සේ කල්පනා කරනවා මේක මතුනේ මේ පංචස්කන්ධය උත්පත්තිය මේ තත්ත්වෙ මතුනේ උන්වහන්සේ කල්පනා කරනවා. එතකොට මේ කල්පනා කරන පිරිසුදු සිතකින් කාටවත් අවනදායක සිතිවිල්ලක් එතන නැහැනේ. එකෙරෙන්නේ දරුණු වාස්නා කමියෝ කියන්නේ වලක් ගන්න කිසිම දෙයක් නැහැ. කිසිම විටමින් එකක් නැහැ. කිසිම ආහාර ප්‍රාණයක් සේවනයට නැහැ. හැම දෙනක් දෙයක් මේ මාර්ගයට වාසයනවා. ඉතින් මේ සම් වාස්නාක ජීව නෙමෙති සරිපත් කියන නිදෙන්නේ නම් ඉතදීම සමාන සම්පරන් දෝරේ. මාස හතරක් වෙගෙන කල්පනාකාරීව ගත කළ මෙන්න සම්මා සංකප්පෝ. මුලින්ම මාස හතරකින් අයමත් ගිය හරිත පොයක් දවසකදී ඒ මුලින්ගේ අසල පොයේ ඊළඟට ඉන පොය දවසේදී ඒ පොය දවසේ යනකොට අර වාගේ මගද සම්මුඛ වුණා බොහෝම ලෙඩ රෝග වලින් පෙළෙන මිනිස්සු. දෙඳිරි ගානවා, අඬනවා, කඳුළු වඳුරනවා බොහෝම අපහසුයෙන් නැටලා ඉන්නවා. සතු හරිය දුරාගෙන කවුද? ස්වාමීන් වහන්සේ අපුවාගේ හොඳට නිරෝගීව ජීවත් වූ කෙනෙක් ලෙඩ වෙලා දැන් ඉතින් කෑම ගන්න බෑ, නැගිටින්න බෑ, වාඩි වෙන්න බෑ, මේ ඉස්සරහින් ඉදියව ප්‍රාර්ථන්න බෑ, නිදා ගන්න බෑ, බොහෝම දුකින් මේ තැනදී ඉන්නවා දෙල රෝග නිසා. ඉතින් අපතක්කෝක හැදෙනවා. ඒකෝට කියවන ධීරත්වයට ජාතිය, ජාසත්තායේ සත්තානම් යාවි භවිෂ්‍යති. සිත ජීවිත නින්දා වේවා, උපන් නිසා මේ සත්‍යන් නිදෙනවා කියලා ආසස්තරන. මාත හතරක් ඉස්සේ එනි කිසිමක් නෑ උන්වහන්සේ විනෝද වීමක් නෙමෙයි මේ ගැනම කල්පනාකාරී නිහිතිය. මම ලෙඩ වෙනවා, මගේ දෙමව්පියෝ ලෙඩ වෙනවා, මගේ බිසවත් ලෙඩ වෙනවා, අන්තපුරේ ඔක්කොම ලෙඩ වෙනවා, සතවැසියෝ ලෙඩ වෙනවා, ලෝකයෙන් ලෙඩ වෙනවා. මේ ලෙඩ වෙන්නේ ඇත්තට උපන්න නිසායි. ඉන්ෂාල්ලා ඉදදීම අවසන් කරන්න ඕනේ. අන්න සමන් නෝමින් කල්පනා කරා සම්මා සංකප්පෝ. අර සම්මාදිට්ඨි සම්මා සංකල්පයට පිහිටෙනවා. ඉන්නතු මහත් සාර්මාත හතරකින් ඒකෙන් දැන් ගියේ මේ පොය දවසේ ඊළඟට මාස හතරක යන මැදින් පෙර 14ක් පොහොව දවසේ මාස හතරක් තිස්සේ මේ කල්පනාවේ ඉඳලා එනකොට සම්මුඛුනේ කවුද? මූර්ත ශරීරය කුසගෙන යනවා දැක්කා. එහෙනම් මේ මොනවද කියන්නේ? මේ මලමිනිය මූර්ත ශරීරය. එහෙනම් අපි කාටත් උදව් කරනවාද? එහෙනම් අය ඔක්කොටම වයස අවසානයේ හරි අපිට පුරාම මරණය සිද්ධ වෙනවා. ඒක තමයි මම අහුස්සගෙන ගිහින් ඒකෝ සරසයකට දාලා දවනවා නැත්නම් පොළවේම දානවා නැත්නම් සැලෑවේ දානවා. ඒකෝ තුන්වහන්සේක පාඨම කිව්වා ජීවත්වත ජාතියා ජාතස්සායන සත්තානම් මරණම් භවිෂ්‍යති. ඉපදීමට නින්දා වේවා උපන්සාමයේ සත්‍යන්න මරණය සිදු වෙනවා කියලා ආපස්වා. ඊට කියන හේදා ඉඳලා මාස හතරක් තිස්සේ මේ ගැනම කල්පනාවෙන් වාසය කළා. විනෝදයක් නෑ උන්වහන්සේ විනෝද දක්ෂණයක් සංගල උපේක්ෂකව තමන්ගේ වැඩේ මේ ගැන මොනිසෝ මනසිකාරය පුරුදු කරනවා නෝනී යුතුව කල්පනා කරනවා. එනේ සම්මා සංකල්පේ. ඊළඟ මාස හතරකින් ආයමත් එතව සවාසි 29 පිරිම ඇසල පොය දවසේ. අර වගේම මොනිසෝ රජෙද්දී සම්මුඛ වුණා සුපිරි සංඝ හැඳ පෙරවාගත් ප්‍රසාවත්වත් හැඳ පෙරවාගත් පාත්‍රයක් වන්දේ ඉල්වාගත් වටිතට නොබලා උඩගෙන නොබලා හස්තපාද දෙලවන්නේ නැතුව බොහෝම සිහිනුවලින් ඒ නගන ප්‍රේමණ රූපයක් දැක්කා. එදා උන්වහන්සේ බුදාගෙන් ඇහෙන්නේ නැහැ. ආන දෙයක් නැහැ. දැන් උන්වහන්සේගේ නුවණට වැටෙන විදිහයි. උන්වහන්සේ කල්පනා කරා හරි මෙන්න ජරාවත් ව්‍යාධියක් මරණයක් ඉක්මවා යන පිළිවෙත් නඟ මේකයි. මේ රාජ්‍ය කරමින් ඉඳලා මේක නවත්වන්න බෑ. මම මේ සියල්ල පිළිබඳ දැනුම් අත්හරින්න ඕනේ. එළ පුදුම ප්‍රබෝධයක් ඇති වුණා. දැන් ඒ ගැන කල්පනා කරන්න පටන් ගත්තා මම පරිජයෙන්න ඕනේ. සයිජේලා නම් සිරසින්න ඕනේ. සිරසින් ධ්‍යාන වඩන්න ඕනේ. ධ්‍යාන වඩා විපස්සනා වඩන්න ඕනේ. මම සත්‍ය අවබෝධ කරගන්න ඕනේ. මම මේ ජාති ජරා මරණ නැති අජාති ආජර අමෘත නිර්වාණය අවබෝධ කරගන්නට ඕනේ. මම අනිත්‍යයට ඒක දේශනා කරන්නට ඕනේ. මේ ලෝකේ යම් තාක් ඉරණි බුද්ධිමත්ත ඇසුත් ඒ ධර්මය අවබෝධ කරගෙන ඉපදීම අවසන් කරලා නිවන් සුව සාක්ෂාත් කරගන්න ඇති. දැන් වාසිකෙ හිත පුදුමාකාර ප්‍රබෝධයකට පත් වුණා. දැන් මම ගමන් මඟ තෝරගත්ත කොහොමද? මේ සම්මා සංකල්පනාව. අනෙක්ඥානයේ චේතනාව නික්ඥානයේ කල්පනා හේතු වුණා. ඊළඟට ලෝක ජනතාව දුකින් මුදවා ගැනීමේ කල්පනා ඇතිවන කරුණාව. ස්වාමීන් වහන්සේ සුව දෙන්න කල්පනා වුණා මෛත්‍රී. ඒකත් මේ ක්‍රම පෙරටු කොටගෙන මුළු දවසේම යෙනේ දසසල තමයි ආසසු හන්දාවෙන් ගොත රාහුල කුමාරයෝ සම්බව ආරංචි වුණා. ශාස්ත්‍රීය මැදේ මේ ලකනුවාසේ කාටත් නොදන්නා නිදාගත්තාකින් හිටිය සන්නමිතය සමග සංත දසුකරණයඟ අභිනිෂ්ක්‍රමණය කළා. සමහර කෙනෙක් සිතන්න පුළුවන් ඇයි මෙච්චර සිහිත දරුවෙක් දාලා විසර දාලා ඇයි මේ පැනගිය දරුවන්ට ආදරේ නැද්ද? ඇත්තටම ආදරේ වැඩි නිසා ඉන්නවා අභිනිෂ්ක්‍රමණය කළේ. අද කාලේ වුණා බොහෝ දෙනෙකුට දරුවන් වැඩි කියන්න බාරදෙන රත්රාජ්‍ය වල යනවානේ වැකි රක්ෂා සඳහා. ඒ කියන්නේ දරුවන්ට අනාදරේ නිසා නෙමෙයි දරුවන්ට ආදරේ නිසා කියලා පිළිමුදල් හොයාගෙන ඉන්න දරුවන්ගේ අභිවෘද්ධිය සමතනවා. අපේ සතාගතයන් වහන්සේ කලේ උනාට රැකී රක්ෂාව ආදන කියන්නේ ජරාමරණ දුක් නැති අජරාමර නිවන සොයාගෙන ගිහිල්ලා සමන් වහන්සේ ඒ නිවන සොයාගෙන ඒ දරුවා ඒ දුකවත් ඒ නෑයොත් ඒ රට ඇති මුල් ඇතිවත් සියලු දෙනාටම අමා මහ නිවන් සුව සාදාගෙන යදී උනාසේ ගමන සාර්ථක වුණා. උනාසේ ලෝතුරා බුදු වුණා. බුදු බාග පත් වෙලා 45 අවුරුද්දක් මුල්ලෙහි දසදහසක් ලෝතුරාතුන් සඳුන් සෝඳින් සුවඳවත් කරමින් මානිල් මා සෝඳින් සුවඳවත් කරමින් සදම් සදම් සමාධි දැස්වුවා. ඒ හේතුවෙන් සුමිස අසංක නව කෝටි 60 ලක්ෂයක් දෙනා අමා මහ නිවන් පුරසන්වා වදාලා එම සර්වඥන් වහන්සේට අපේ ගෞරවාචාර උතුමාගේ නමස්කාරය වේවා. දැන් අපි සලකා බලමු මේ නිදසුන් තුළින් අපට කොච්චර දේවල් ඉගෙන ගන්න තියෙනවද? ඒ කියන්නේ අපි ජීවත් වෙන මේ ලෝකයේ අපට සම්මා සංකල්පනාවෙන් සිතන්න මොන තරම් අරමුණු තියෙනවද? වෙනකට සතාගතයන් වහන්සේම සමන් වහන්සේගේ පුත්‍රරාජ්‍යය සැහැදුනාට පස්සේ රජගහනුවර මේලවන් උයනේ අම්බලන්තික කියන කුටිය ලැබින්න දවසක ඒ කුඩා ස්වාමීන් වහන්සේ අම්බලන්තික කුටිය ලැබින්න දවස ඔතෙන් ලැබියා. ඔතෙන් වඩනකොට රාහුල ස්වාමීන් වහන්සේ කල්යත් උදයක් කයි නැති. ඉදේට ලැබියා. ඉදේට වැඩම කරලා ආචාර්ය කල්ලා කුටියට වැඩම කරවාගෙන ආසනයක් පනවලාමයි කියනකම වඩා හිඳෙව්වා. එනකොට පාදෝණයේ සඳහා සිතින් තන් භාජන සම්පත්තල තිබුණ සංගුවක් වගේ එකක්. ඔබ අසලිය අසලිය. බුදුරජාණන් වහන්සේ සමන් වහන්සේ මත තරගෙන සිරිපතුල සේවාවක් කරගත්තා. එන්නවා. සමලේ දැක්කද මම ඉතිච්චි භාජනයේ දැන් භාගයක් අඩු වුණා. එහෙමයි. ඒ වගේ රාහුලය දැන දොරටුවක් මානස මාදු වෙනවා. ඊළඟට මේක සම්පූර්ණයෙන් පයට වක් කරගෙන ඉවත ධර්මයක්. එන්නවා දැන් දැක්කද රාහුලේ මේක කොහොමද ඉවත කරන්නේ? එහෙමයි ඒ වගේ දැන දැන දොරටුවක් කුඩා වාසන මානසම නීති කලා වෙනවා. මොනවාකටද හැදෙව්වා? භාජනේ. එන්නවා දැන් දැක්කද මේ භාජනේ මොනවාකටද ඇරෙන්නේ? එහෙමයි. සාන්දරාවනේ දැන දැන දොරටුවක් මානසම මුණින් අතට යනවා. ඒකට උදුසුරු කරලා. එහෙනම් දරාවල මේක බින්දුවක් පස්ස කරන්නේ නැහැ. එහෙමයි ස්වාමී. ඒ වගේ රාහුලයි දැන දැන දොරටුවක් බින්දුවක් පස්ස මානසම නැහැ. මේවා කියලා මේ කුඩා දරුවා වයස අවුරුදු 7යි හැබැයි මම පිළිතුරු මොනක්ද කියන්නේ? උන්වහන්සේට මේ උපමාව විදර්ශනයේ පෙන්නනම් දවට ඉතා වැඩගත් පාඩමක් පාදා දුන්නා. රාහුලයෙන් මේ කල්පනා කරනද? යම් කිසි වැඩක් කරන්න තියෙනවා. සමනක් කියන්නේ වැඩක් කරන්න වසක් පිළිවෙතක් කරන්න තියෙනවා. සිවුරු හොදන්න, සිවුරු පාලු පුරන්න, පාත්‍ර ධෝණය කරන්න, සමගින්න මොනවද වැඩක් තියෙනකොට කල්යත් ඉහිතන්ද? මම මේ වැඩක් කරන්න යනවා මට කිනක්ද සවක්ද මටත් අනුන්ට දුකක් නිසෙයිද සපක් නිසෙයිද හිතන්නේ අන්න සම්මා සංකල්පනා හිතෙන හැටි මේක වැටුණා නම් මේක වැරදි මේක පාපය අනුන්ට මටත් හැමදෙලාට මහිත කරයි කියන මහා මේක දුක රඳින්ද හොඳයි යම් කිසි ගැටයක් තියෙදලා ඉඳින් තන්දෝනේ මම මේ වැඩ කෙදලා ඉන්නවා සත්‍යත මේක කිනම්ද තරම්ද මටත් අනුන්ගත් අහිත පිළිසෙද දුක්ඛාම නමස්කන්ද ඉතින් මේ වැඩේ සමන්ගත් අනුන්ගත් පිටසෝකේක ප්‍රවතින වෙනක් වැඩින පාරමිතාවක් ගන්න සුසාල වැඩන වැඩක් නම් සමන් තවස්සේ තාපේ හෙදෙන්න එළඟ රාහුලගේ යම්කිසි වැඩක් කරන අවසානයේදී ආපසු බලා මෙහෙ කරන්නේ මම මේ වැඩ කෙරෙහිලා හිටියා සත්‍ය මේක කිනම්ද තරම්ද මටත් අනුන්ගත් සමන්දත් අනුන්දත් පිට සෝකිනක ප්‍රවත්න යහපත්දයක් නම් සාදු සාදු මගේ දිනෝක්යෙන් හදලා දුන්න දෑතින් මාත මෙලොවට පරලොවට හිත සෝකිනක නිවන සුඛකාර කිනක උතුම් සීකමක් කරගත්තා කෙන සතුටෙන්නේ එහෙන කය පිළිබඳුවේ තුන් අවස්ථාවක සම්මා සංකල්පනාවේ මෙහෙ කරන හැටි දැන්නවා එහෙනම් වචනේ ගැන සාමලිය යම් කිසි වචනයක් කතා කරන්න තියෙනවා ඒ කතා කරන්න තියෙන වචනේ කියන් ඉස්සෙල් හිතන්නේ මම මේ කියන දේ වචනේ කිලද්ද තරම්ද උසහාද අපසාද මතක් අනුන්ගත් පිටුපිට අන්තිපිට නේද සත්‍යද වැටුණා නම් මේක නම් උපකාර වචනයක් පාප වචනයක් මේක මතක් අනුන්ගත් අහිතපිට පවතිනවා කියලා කියනවා නම් පහා මේක නොකියනින්ද එවාගෙන් යහපත් වචනයක් නම් සම්මා වාචාවක් නම් ඒක අවශ්‍ය තරම් කතා කරන්නේ කතා කරගෙන යනකොටත් හිතන්නේ මම මේ කියන වචනේ පිළිසිදුද අපිරිසිදුද සුඛාද අසුඛාද මතක් අනුන්ගත් පිට කිනක ප්‍රවතිය ගණිත කිනක ප්‍රවතියද ධනදායක සාධදායක හිතන්නේ මේ කතා කරමින් සිටියේ සමන් කල්පනා කරන්න ඕනේ සම්මා සංකල්පනාවයි ගතුණාන මේක නම් අපතය අපතල වචනයක් මතක් අනුන්ගත් අහිත කිනක ප්‍රවතිනාගෙන වහා මේ කතාව නවත්තන්නේ මේ කතාව කරද්දී තමයි වැටුණේ මේ වචනේ බොහෝම මුතුන් කුණ වචනයක් සුභාසිත වචනයක් සම්මා වාචාවක් මතත් අනුන් දැක්කේ පොත් මිස පවතිනවා කියලා වැටුණා නම් අවශ්‍යතාව සේවාවක් නේ කතා කරන්නේ. කතාවක් කළ අවශ්‍යතාවයේදී හිතන්නේ මම මේ කතාවක් කළා සත්‍යයෙන් කෙනෙක් වැඩමද පවස් ගන්නද? මතත් අනුන් දැක්කේ පොත් මිස පවතිනවාද නැද්ද? සත්‍යත ඒ වචනයේ අකුසල වචනයක් කියනවා. දුර්භාෂිත වචනයක් වුණා නම්, පාප වචනයක් වුණා නම් සමන්නාසනුලක් අහිතෙන්නේ හේතුන වචනයක් වුණා නම් යන්න වැඩි ඉතික් ළඟට. කියන කියන්නේ මම අත් මේ වචනේ වැඩක් වුණා. මම මේ ඉදිරියට කියන්නේ වැඩක් නොකරන්නේ වරුන් දෙනවා කියන ආයතන වලදී පිහිටන්නේ. සමන් කතා කරන වචනේ බොහෝම පිළිසුදු. සුභාෂිත වචනයක් නම් සාදු සාදු මම මේ දෙතුලින් මාත ලොවේ ලොකුරා සෝජන දෙන උතුම් වචන පාවිච්චි කළා නේද කියලා තමන් ඒගෙන සන්තෝෂ වෙන්නේ ප්‍රීතිමත් වෙන්නේ. එනම් සාවලයේ සිටින් යම් දෙයක් කල්පනා කරන්න කියනවා නම් කල්පනා කරන් ඉස්සරහට බලන්න මම මේ කල්පනා කරන්නේ තුනක්ද පහක්ද? මටත් අනුන්ලා කිසිනෙක දායක කෙනෙක්ද? සත්‍යකයට වැටෙනවා නම් මේක පලක් මේක සිටින්නේ මුත්‍යා සිටින්නක් අපතන සිටින්නක් පාප සිටින්නක් කියන විචාරණ වහා මේක නිසිතාරින්ද ඒක කල්පනා කරද්දී සමාන්ද වැටුණා නම් මේක නම් මගේ අකුසල සිටිල්ල පාප සිටිල්ල අයහපත් සිටිල්ල කියලා වැටුණා නම් වහාම නවත්තන්ද? ඒ වගේම වැටුණා නම් මේ සිටිල්ල නිසා උතුම් පුණ්‍ය සිටිල්ල, ධර්ම සිටිල්ල, කුසල සිටිල්ල මතත් අනුන්දා යහපතට පවතිනවා කියලා තේරුම් ගත්තම නෝනේ ඒක අවශ්‍යතා කල්පනාවට ගන්නද? යන්තක කල්පනාවකදී අවසානයේදී සමී කරන්න මම මෙහෙම කල්පනාවකට වැටලා ගියා. එහෙනම් මගේ සිත පිරිසිදු වුණාද අපිරිසිදු වුණාද වෙනස් වුණාද පලක් වුණාද එතින් මට සම්මුදක් අහිතකිනක පැවතුනාද හිතවත් කිනක පැවතුනාද කල්පනා කරන්න ඕනේ. එසේ කල්පනා කරේ මේකේ සමාන වැටුණා නම් මේ මම මේ විදිහට හිතවල සිතුවා ඒක වැරදි ඒක අකුසලයක් ඒක පාපයක් මේ දෙයට කවදාකවත් නොසිතන්නේ කියලා හිතින් දැඩිසේ අදිස්ථාන කරගන්න. තමන් හිතන්නේ මේ ඇත්තට තමන්ට අනුන්ට මනෝසත් පරිලෝකසත් සුභසීතක වෙනසත් උපකාර වන යහපත් සිතිවිල්ලක් නම් සාදු සාදු මගේ සිතින් මා උසස් කුසලයක් සිදු කරගත්තා කියලා සිතෙන්නේ. සාමලේ මේ වාගේ තමන්ගේ සම ඉරියව් ප්‍රවත්මක් කායික වාචික මානසික ප්‍රවත්මක් කල්පනා කරගෙන ඒ අනුව පිරිසුදු හේතුන් සිදු කරන්න අධිෂ්ඨාන කරගන්න. ඊළඟටම රාහුලයේ මූණ බලන ඡදපතම ආරසෙන්නේ. ස්වාමී මූණ බලන්නේ මූණ බලලා මොකද කරන්නේ? මූණේ කියන දලි දීවිද ගැන සුද්ධ කරගන්නවා. රාගයේ උත්තරණ ආදියක් තියෙනවා නම් ඒකත් දෙහෙත් කරගන්නවා. එහෙම නැත්නම් නාවෙනවා. මූණ බලනකම මම සමන් හිනා වෙනවා සන්තෝෂ වෙනවා. ඒ වගේ රාහුලයේ ඡදපතෙන් බලන්න වාගේ ඡදපතෙන් මූණ බලන්න වාගේ තමන්ගේ කය වචන හිත හැම දෙයක් ගැනම මොනින් බලන්නද? ඒ හැම දෙයක්ම කුසලද අකුසලද කෙනෙක්ද කරන්ද තමන්ටත් අනුන්ටත් නිරවටත් පරිලෝකයට සුභසීත නිවනට උපකාරණ කියලා බලන්නද? එසේ බලමින් නිතර නිතර පිරිසුදු කරගන්නද? රාහුලය ඇතාතීතේ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාත් මේ කඩපතු මුහුණ බලන්නවා මේ සම්මා සංකල්පනාවෙන් තමන්ගේ ඉරියව් පැවතුම් කියන්නේ සලකා බලාගෙනයි පිරිසිදු වෙන්නේ. මතුවානාගේ තේ පහළ වෙන බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාත් ඒ කඩසකින් මූණ බලා ලස්සන කැමති කෙනෙක් ලස්සන බව පවත්වාගෙන යනවා වගේ තමන්ගේ සෑම සංස්මත්ම සම්මා සංකල්පනාවෙන් නුවණින් කල්පනාවකට ගෙනයි ඒ විදිහට පිරිසිදු වෙන්නේ. අද කාලේ තථාගතයන් වහන්සේ සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් ආර්යයන් වහන්සේලා සතු බෞද්ධ ජනතාවක් ආත්ම සංකල්පනේ පිරිසුදුකර ගන්නේ මේ සම්මා සංකල්පනාවෙන් කල්පනා කර ගැනීම මේ කියන එක කොහොමද දෙනු දස්සන උපදේශය රාහුල ස්වාමීන් වහන්සේට කරත්තා අදාළ මේ දේශනාවේ කියන අම්බලත්තික රාවලවාද සූත්‍රය කියලා. දැන් මේ වාගේ දේශනා තුළින් අපට කොච්චරවා හිතන්න කරුණු තියෙනවා. ඒකෙන් අපි ජීවත් වෙන මේ ලෝකෙෙහි මොනතරම් අපට කුසල් සිදු කරගන්න අරමුණු තියෙනවද? උදේ නින්දෙන් අවබෝධ සම්පතන් නින්දට යනතුරු දවසේම අපි ඇසෙන් වැඩ ගන්නවා, කනෙන් නැහෙන් දිවෙන් කයින් හිතින් වැඩ ගන්නවා. මේ ගන්න වැඩ සම්මා සංකල්පනාවෙන් මෙහි කරමින් කරන්න පුරුදු වුණා නම් මොනතරම් වාසනාවන්ත ජීවිතයක් ගෙවන්න පුළුවන්ද? ආසාවක් නැතුව, තරහාවක් නැතුව, හුලාවක් නැතුව, මාන්නයක් නැතුව, ඊර්ෂ්‍යාවක් නැතුව, කෝපයක් නැතුව, වෛරයක් නැතුව, තමන්ගෙන් අනුන්ට හිංසාවක් නැතුව, අනුන්ගෙන් තමන්ට හිංසාවක් නැතුව ජීවත් වෙන්න මොනතරම් පහසුකම් තියෙනවද මේ සම්මා සංකල්පනා පුරුදු කරගන්නේ? මේක ලෝකෝත්තර මාර්ග චිත්තල ප්‍රමණක් නෙමෙයි. සෑම කුසාසිතක් පාසම සහල වෙන ධර්මතාවක්. මේ සම්මා සංකල්පනාව සෑම කුසාසිතක් පාසා ලැබෙනවා. දැන් අපි සාදුකාර දෙනවා. අන්න සම්මා සංකල්ප එතන තියෙනවා. දැන් අපි නමස්කාරය කියනවා. අන්න සම්මා සංකල්පන එතන තියෙනවා. අපි කියනවා ඉති සෝභංගවරහං ආදී බුදුහල. අන්න ඒක සිතු ජවන් සිතග්‍රාමයේ සම්මා සංකල්පන අපද තියෙනවා. ඒ වගේම අපේ සීලසත්ත්වයේ සූපත්ත්වවා කියලා හිතෙනවා සම්මා සංකල්පනාවක් තියෙනවා. ඒ වගේ හැම කුසාසිතක් ගානේම සම්මා සංකල්පනාවක් තියෙනවා. මේ සම්මා සංකල්පනාව ධර්මතාවයෙන් ගන්නෙ විකාරක ඡයිසිකේ හැටියටයි. විකාරක ඡයිසිකේ දැන් අපේ චිත්ත සංස්කාර වල පහළ වෙන ඡයිසික ධර්ම 52ක් තියෙනවානේ. මේ සියලුම චිත්තල එකලෙස එකලෙස පාරවන ධර්මතා හතක් තියෙනවා කියනවා සරුව චිත්ත සාධාන ඡායතික කියලා හතක් තියෙනවා. සස්ස වේදනා සංඥා චේතනා ඒකාගතා ජීවිත නිදමනිකාර කියලා. ඒන අර කුසල් වෝද අකුසල් වෝද දෙපැත්තටම සාධාන යෙදෙන ඡායතික ධර්ම හයක් තියෙනවා. ඒවාට කියනවා ප්‍රතිර්ණක කියලා. ඒ කියන්නේ විසිරිය පවත්වනවා කියන එක නේ ප්‍රතිර්ණක කියන්නේ. සමතම විචාර විචාර අධිමුඛ විරිය සීති ඡන්ද එයින් පළමුවෙන් විචාරකේනේ අන්නේ විචාරක ඡායසිකේ තමයි මේ සම්මා සංකල්ප කියලා මුතන පැත්තට හඳුන්වන්නේ කටපල පැත්තේදී මේක හඳුන්වන්නේ මිත්‍යා විචාරක නැත්නම් මිත්‍යා සංකල්ප කියලා සත්‍යක් මරන්නේ හිතන මිත්‍යා සංකල්පනාව සුරදම් කරන්නේ මිත්‍යාචාරය කරන්නේ බොරුවක් කියන්නේ සුරාපානය කරන්නේ හිතනවනම් ඒ මිත්‍යා සංකල්පනාව ආගියෙන් තේලමක් කියන්නේ මසා මේ පරිස වචනයක් කියන්නේ හිස් වචනයක් කියන්නේ එතනනම් අන්න මිත්‍යා සංකල්පනාව. ආගියෙන් අනුන් රවට්ටන්න, අනුන් මේ අනාථ කරන්න, අනුන් අතරමං කරන්න උන් හිතනනම් ඒ මිත්‍යා සංකල්පනාව. හැමෙලෙම භෝගෙන් හිතනනම් ඒක මිත්‍යා සංකල්පනාවක්. දේශෙන් හිතනනම් මිත්‍යා සංකල්පනාවක්. ආගියෙන් හිංසාකාරී සිතිවිල්ලක් හිතනනම් මිත්‍යා සංකල්පනාවක්. අමතර වාකසන සිතිවිල්ලක් දෙකෙනෙකුට ඒ සෑම අකුසල සිතිවිල්ලක් ගානේ නිගිතාර්කයේ කියනවා ඒක මිත්‍යා සංකල්පය කියලා හැටියට හඳුන්වනවා. එතකොට මේ මිත්‍යා සංකල්පනාව සම්පූර්ණයෙන් යටපත් කරන ප්‍රහාණය කරන ධර්මතාව තමයි සම්මා සංකල්පනාව. මේ සම්මා සංකල්පනාව සෑම කුසල සිතක් ගානේ නෙදෙනවා. මේ විචාරක ඡයිතිකයේ නියදෙන සිත්යෙන් ඔක්කොම 55යිනේ මේ 66යිනේ එමනවාද දැන් ඔන්න දෙපාක් විඥාන කියලා 10ක් තියෙනවා. ඉතින් මේ අභිධර්මයේ කියන්නේ ගහ මෙතන පුළුවන් මේවා අපි අහලා නැහැ නේ කියලා. ඇත්තට දෙපාක් විඥාන 10 තමයි කාමාවචර සිත් 54න් නියදෙන තැන. අනිත් ඒවා තමයි මහග්ගත ලෝකෝත්තර සිත් කියන එතන දුක්ඛ අඥාන සිත් 19යි, ත්‍ෘත්‍ය අඥාන සිත් 19යි, චතුර්ථ අඥාන සිත් 23යි. සෝවාන්හි විචාරක ඡායසික ඉදෙන්නේ අනිත්‍යම ඉදෙනවා. එතකොට මේ විචාරක ඡායසිකයේ සම්මා සංකප්පකේ නමින් කියවෙන්නේ කුසාසිකවලදී. කුසාසිකවලදී ලෝකෝත්තර විපාක සිත්වලදී කියවෙනවා. ලෞකික විපාක සිත්වල කියවෙනවා. දැන් අපි කලස බලමු මේ සම්මා සංකල්පනාත් කොහොමද අපේ ජීවිතයට නිතර නිතර ප්‍රමුඛ කරගන්නේ කියලා. ඒ කියන්නේ හැම වෙලාවෙම අපිට ලැබෙන අරමුණකදී නෝනසෝ මනසකාරිකය කියනවානේ නෝනසු හුරුව කල්පනා කිරීම අන්න ඒක ප්‍රවැත්මේ සම්මා සංකල්පනාකට ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒවත් උදෙන් නින්දෙන් අවදි වෙනවා. යම් යන්දක යම් පැදුරක යම් මිත්‍යෙක නිදාගෙන හඳුනානේ. ඒ නාපිතන්න පුළුවන් මේ හැඳ මේ මිත්‍යෙ මේ ඇතිරින්ද මේ පොත්තේ තම හදාපුවත් සූපත්තික්වා. අන්න අවියාපාද සංකල්ප නවත් ඇති කරගත්තේ නූල තුරුව. එවාගෙම මේ කොම ඇතුව නැතුව යන අනිත්‍යයි. අන්න එතනදී නෙක්කම සංකල්පනාවක් ඇති වුණා. ඒ මොනවද? දුක් බවක් හිතුවේ නැ අනිත්‍ය බව හිතුවා. සැප බවක් හිතුවේ නැ දුක් බව හිතුවා. ආත්ම බවක් හිතුවේ නැ අනාත්ම බව හිතුණා. සුභ බවක් හිතුවේ නැ අසුභතාව හිතුවා. ඒකෝසේ ඒ අකුසලෙන් නික්මුණා. ඒ අකුසලෙන් නික්මනකොට නෙක්කම සංකල්පනාව. මෛත්‍රී සාගතී කියලා හිතනකොට අව්‍යාපාද සංකල්පනාව. අනේ සියලු සත්ත්වෝ සුවසේ නිදස්වා දුකින් නිදස්වා අනේ අහිංසා සංකල්පනාව දුකින් නිදස්වා කියන එක තමයි අහිංසා සංකල්පනාවට ගැනීම. ඒක සපතුම දාස පුරාම පුළුවන් හැම කටයුත්තකදීම නීතින සම්මා සංකල්පනාව ප්‍රයෝජන ගන්න. එහෙනම් කපිට දන්නේනවා. බයින වෙලාවේ අපි හිතන්න පුළුවන් මේ පෙර ජාති මගේ අම්මා, මගේ තාත්තා, මගේ අයියා, මගේ මල්ලි, මගේ ගුරුවරයා. සමගිය පෙර ජාති අපේ ස්වාමීන් වහන්සේ දැන් ඉතින් මට මේ දැන් නැතනේ මට හොඳ කල්යාණ මිත්‍රයෙක් ඉස්සර අනාගත කෙරෙමනේ අන්නේ මෙතන කොට සම්මා සංකල්පනා එමු නැත්නම් මේ බණින්නේ කියන නාම රූප දෙක ස්කන්ධ සහ ආයතන දෙක ධාතු 18 බයන කෙනෙක් නේ නාම රූප පොද සංස්කාර කුංජයක් අහන මම කියලා කෙනෙක් නෑනේ මම කියන්නේ නාම රූප දෙක ස්කන්ධ සහ ආයතන 12 ධාතු 18 සංස්කාර කුංජයක් නේ ඒ බණින්නේ කෙනෙක් නෑ අහන කෙනෙක් නෑ මේ සම්දේ කිත වෙනකොට අපේ සෝචාද්වාරය හැදෙනවා. ඒතොල සෝත විඥාන වීතිය පහළ වෙනවා. ඒ සෝත විඥාන වීතියට එක සිතක්වත් මම කියලා කෙනෙක් නෙමෙයි. ඒ වගේම සෝචාද්වාරයක් මම කියලා කෙනෙක් නෙමෙයි. සෝකෝම නාම රූප සංස්කාර ධර්ම අනිත්‍යයි, දුකයි, අනත්තයි, අසුභයි. අන්න පුදුමාකාර සම්මා සංකල්පනාවෙන් ජයගත්තනේ. අර බැනීම Taman දැනුනේ නෑනේ. බැනීම නෙමෙත් නෑ, ඒක හිත කලෙත් නෑ. ඔයගෙම සමාන අනාභියක් එනවා. සමාන අයසක් එනවා. සමාන දුක් කරදරයක් එනවා. මේ හැම තැනකදීම ඔයගේ නුවණැතුරුව කල්පනා කිරීම නිසා සම්මා සංකල්පනාවෙන් පුදුමාකාර සංසිල්ලක් උදාපත් කරගන්න පුළුවන්. ඔය තැනක් කරන ගෝවියාගේ ගොවිතැන හානි වෙන්න පුළුවන්. ඉතින් මේ ගොවිතැන හානි වුණා කියලා ගොවියා සෝකයෙන් දවසිනේ. ඒ මොකද ගොවිතැන කියන එක සමන් කරන එකක් නෙමෙයි. සමන් කරන්නේ උදව් කරන එක විතරයි. සතරනේ කෙරේ වපුනා ආරක්ෂා සංවිධානය තියෙනවා. මොන හැදින වැන්නේක ඒකයිටි. ඒක විද්‍යාලයේ වතුර පොර එවාගේ වෙන උපද්දරයන්ගෙන් තොර වුණාම ඒ ගොයම නෙවෙයි. ඒ වෙන කරන් හැදී. ඒක සමාන්‍ය කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. කරන් උපදවා ගැනීම. නමුත් සමාන්‍ය තියෙන එක තවසි මේ සමාසිතා සම්පාදනය කර ගැනීම. අන්න ඒ වාගේ කල්පනා කරන කොටම දෙයක් එනස් එනවා ඇතුව නැතුව යනවා මේ මහා ප්‍රෝකව ඇතුව නැතුව යනවා ඒ නිසා මේකද මං කම්පා වෙන්නු නැන්නේ ඊළඟ වාරේ හරි මම මගේ ප්‍රශ්න එලා ගන්න කියලා සාදා ගන්නවා කොයි වෙලාවක සලාභයක් අයසක් දුකක් පීඩාවක් වින්දාවක් ආවහම අර නුවණට උරුව කල්පනා කරමින් මේ සම්මා සංකල්පනාව පහල කරගෙන සමායයෙන් සැනසෙන්න පුළුවන්කම තිබෙනවා මේ කියන ලක්ෂණයට දඳුන්වන්නේ සම්මා අධිනිරෝපණය කියලා කියනවා සම්මා අධිනිරෝපණය සම්මා අධිනිරෝපණය කියන්නේ උසසක පහල කර ගැනීම සඳහා හිත යොමු කරනවා ඒකට නිදර්ශනයක් වශයෙන් කියනවා දැන් අපි හිතමු රජ කෙනෙක් දකින්ද ජනාධිපති කෙනෙක් දකින්ද අගමැති කෙනෙක් දකින්ද මැතිවරණ කෙනෙක් දකින්ද කෙනෙකුට ඕනේ නමුත් ඒක නැත්තා තේසන් වලට කියන පළ පුරුදු නැහැ ඒ තැනක සේවය කරන සේවක නිලහරි කෙනෙක් සම්බන්ධ කරගන්න. ඒ සම්බන්ධ කරගත්තාම නිලධාරියා එසේම මේ ප්‍රමාදයක් නැතුව අවශ්‍ය දිනාවට අවශ්‍ය විදිහට ඒ සමන්දි මිතුරාව සම්මුඛ කරවනවා ඒ තැන පිළිලා රජතුමා ආතාරේ ජනාධිපතිතුමා ආතාරේ පැතිමිත්‍යාදී කෙනෙක් ප්‍රමුඛයන් සම්මුදුවා. ඒකද සමුනා උපකාරෝනේ අර සම්බන්ධය කරන නිලධාරිතුමයි. ඒ වගේ තමයි මේ විචාරකේ නැත්තම් සම්මා සංකල්පනාව. මේ සිත සමේලම ඇත්තට මධ්‍යස්ථවතේ එකක් නේ ඒක එක එක වැඩන යොමු කරන්නේ එක එක ප්‍රායෝගික ධර්මයන් ඉස්සරහට ඇවිල්ලා මනස කාර්යයෙන් තමයි අරමුණ ඉදිරියට කරන්නේ මේ විතරයෙන් තමයි අරමුණට නම් වන්නේ ඒ කියන්නේ දැන් අපි හිතනවා නමෝ සත්ත භගවතු අරහතෝ සම්මා සම්බුද්ධ කියලා අපි නමස්කාරය කියන්නේ නමස්කාරය කියන්නේ ඉස්සර වෙලා අපට ඒ සම්බන්ධ චේතනාවක් පහළ වුණානේ. ඒ චේතනාවේ තියෙනවා මේ සම්මා සංකල්පනාව. අන්නේ සම්මා සංකල්පනාව එක දිනු කරනවා නැවත නැවත මු කරනවා. නැවත නැවත ඒ নমස්කාර ප්‍රාතේ තුන්සරයක් හරි කියන්නේ දිනු කරනවා. ඒ හිත නම් වනවාර මුනක. নমස්කාර ප්‍රාතේ කියන්නේ නම් වෙනවා. අන්නේ ඒක තමයි සම්මා අධිනිරෝපණී කියන්නේ නිරෝපණීගේ නම් වෙනවා. තවත් නිදසුනක් තියෙනවා පොළොවේ වාඩිලා ඉන්න පස්සියෙක් ත්‍යාසන කරන්න ඕනේ වෙනවා. ත්‍යාසන කරන්න ඕනේ වතු වේගින් දේහින් ත්‍යාපත් කලන්නට ඕනේ පොළොවේ ඉරක ගඟින්ද. ඒ වේගින් ත්‍යාපත් කිරීම වාගේ තමයි විතරකේ. ඒක අහතර නංගයන් තාක්ෂේත්‍ර වේගයක් උනේ නැහැ. අර පවන් කලන්න වාගේ බොහොම සාන්තව ත්‍යාපත් ඉ දොම යන්න පුළුවන්. ඒක තමයි විචාරය කියලා කියන්නේ. සංකාකේචාර දෙක බොහෝ වශයෙන් එක තේදෙන දෙයක්. විචාඥාන චිත්ත 11 තමයි දෙන්නේ නැති. දැන් එතකොට එවැනි නිමෙත්තෙක් ගැන සලකා බලනකොට නිමෙත්තාට සුවඳක් වැදෙනවා යම් කිසි ප්‍රදේශකෙන් ගහක මානක කියලා. ගහේ මාංශිතලා තියෙන සුවඳ නිමෙත්තට දැනෙනවා ඉන්නතනක. එතකොට නිමෙත්තා තමන්ගේ නිතනේ මේ දී කුඩියෙන් ඔහු ප්‍රයාසර කරන යන වේගින් යනවා. දෙකින් ගිහින් මලක වැටෙනවා මලක බහිනවා මලේ බහලා රුංගුන් ගාලා රුං උරා ගන්න. එතකොට මේ මල දක්වා මොහ ප්‍රයාසර කිරීම වගේ තමයි විකාරකේ. ඒ මලට මේ නිහිනත් යොමු කිරීම ඒ ප්‍රයාසර කිරීම සිද්ධ වුණා. ඒ වගේ අපේ සිතේ කුසල අරමුණකට කුසල සිතිවිල්ලකට කුසල ක්‍රියාවකට කුසල වචනයකට යොමු කරන ලබන්නේ මෙන්න මේ සම්මා සංකල්පනාවයි. ඒකට කියනවා සම්මා අභිනිරෝපණ ලක්ෂණය කියලා. මොනවාද සම්මා අභිනිරෝපණ ලක්ෂණය? එතන යහපත් නිවර්දිතේ නෛර්යානිකසේ කුසලයක් ඇතිවෙන්නේ උතුම් බවට, ප්‍රේත්‍ය බවට, එවාගෙම උත්තම බවට සමුලවනවා මේ කියන විතරක ඡයසිකවන සම්මා සංකල්පනාවේ අභිනිරෝපණ ලක්ෂණය මේකයි. අභිනිරෝපණ ලක්ෂණය. දැන් සෝතාපි වාඩි වීම, නැගිටීම, ගමන් කිරීම, නිදා ගැනීම, ආහාර පාන ගැනීම, ඇඳුම් ඇඳ ගැනීම, කතා බස් කිරීම, රාජකාරී කිරීම ඔක්කොම මේ සම්මා සංකල්පනාවට කරන්න පුළුවන්. ධාතු මේ සේවා ස්ථානෙට තේනවා. මේ සේවා ස්ථානෙන් ඉස්සරලාම තමන්ගේ නිවසින් පිටත් වෙන ඉස්සර හිතන්නට ඕනේ. මම දැන් විශේෂ සේවාවකට මේ යන රාජකාරියකට. මේ රාජකාරියේ මට පමණක් නෙවෙයි. මොනවාකට දෙදී යන්නේ කියලා. ඉතමමයක බොහෝම හොඳ සිහියෙන්, හොඳ නුවණින්, හොඳ වීර්යයෙන්, හොඳ උත්සාහයෙන්, දක්ෂතාවයෙන්, කර්මන්නේ ස්වභාවයෙන්, නොසතුටුවටම අනුකේලාට කරන්නේ කියලා සංයතුන් දාගන්නවා. ඒ වගේම තමන් ඉතින් දිහිතෙනවා මම මේ මගේ නිවසින් පිටත්ල යන්න හදනවා. මේ නිවස විද්‍යාසින දෙවියෝ ඉදුක්කේත්වා නිරෝගී වේත්වා සූපත්ත්වා අන සම්මා සංකල්පනා. මේ ගෙදර වැස්සේ අපේ ජීවනෝසියෝ සහෝදර සහෝදරි දේදා දුනේ බෑ සිඳ දෙනා සමෝපේක්ෂා නිරෝගී වේස්වා සෝපත්තේ සම්මා සංකල්පනා. ඊළඟ සමම් කියනගෙන. ඊළඟ මෙන්න අතරමා මේ යන මාර්ගිද්වහස දෙවියු සමෝපේක්ෂා නිරෝගී වේස්වා සෝපත්තේ සම්මා සංකල්පනාව. මේ මාර්ගයේ දිගු යන්නේන, පහින් යන්නේ නැත්නම් වාහනවල යන්නේ නැත්නම් සමෝපේක්ෂා නිරෝගී වේස්වා සෝපත්තේ සම්මා සංකල්පනාව. මේ මාර්ගයේ මාත ප්‍රසපකින් එන්නේ නැත්නම් වාහනවල යන්නේ නැත්නම් දුක්ඛේපා නිරෝධී වේවා සූපත්තේ සම්මා සංකල්පනාව. කාර් දෙපැත්තේ යන්නේ නැත්නම් නැවතී සිටින්න ගෙවල් දොරවල් කඩ සාපෝල ප්‍රාණීමේ ජීවත් සිටි කුඹුර ආදීෙහි ගාන ආරෝග්‍යශාලා, පාඨශාලා, විස්රාමශාලා, සතරපලව, සත්‍යෝචේ, දිස්ත්‍රික්කරි, පොලිස් ස්ථාන, රාජ්‍යයේ අනුදාසන දවුරු මේ හැම සැලන සිටින සියලු දෙනා අපරාධික පාද චතුස්පාද බව පාද කියන දෙනා සිදු ප්‍රේතා නිරෝධී වේවා සූපත්තේ සම්මා සංකල්පනාව. තමන් යම් කිසි වාහනයක නැගී යනවා. මේ වාහනේ හේතුතුමා නිදුක් වේවා නිරෝධී වේවා සූපත්තේ වා. මේ වාහනයෙන් සසු දෙනා සසු සියලු දෙනා නිදුක් ප්‍රේතා නිරෝධී වේවා සූපත්තේ සම්මා සංකල්පනාව. මේ වාහනේ නිෂ්පාදනය කළ ඇත නිදුක් ප්‍රේතා නිරෝධී වේවා සූපත්තේ සම්මා සංකල්පනාව. මේ වාහනේ පදවන මේ ගමන් මඟ ආර හදාපේත නිදුක් වේවා නිරෝගී වේවා සූපත්ති සම්මා සංකල්පන. තමයි යම් ආයතනයක කරන රාජකාරිය සඳහා මේ ආයතනයේ ඉන්දේ අහසේ දෙවියෝ නිදුක් වේවා නිරෝගී වේවා සූපත්ති සම්මා සංකල්පන පිටරගන්න. එවැදෙම මේ සේවාවේ නියුක්ත මේ විශේෂයෙන් ප්‍රධානියෝ සේවක සේවිකාව යාලෝ නියුක්තේත්වා නිරෝගී වේත්වා සූපත් වේත්වා මේ සැලැස්මට තමන්ගේ හැම කටයුත්තකදීම පුළුවන් සම්මා සංකල්පනා ප්‍රයෝජන ගන්න ආහාර ගන්න වෙලාවෙත් පුළුවන් වතුර දාන වෙලාවෙත් පුළුවන් අඳින් අඳින වෙලාවෙත් පුළුවන් සාමහන් දා ගන්න වෙලාවෙත් පුළුවන් ඉස්සතිරන වෙලාවෙත් පුළුවන් එවාගේම කෙනෙක් එක කතා කරද්දිත් පුළුවන් කෙනෙක් සම්මුඛ වෙද්දිත් පුළුවන් කෙනෙකුට ලිඛිතව කියද්දිත් පුළුවන් එවාගේම කෙනෙකුට දුරකථන පණිවිඩයක් පුළුවන් හැම කටයුත්තකදීම පුළුවන් තමන්ගේ සිත කුසලිතක් බවට පමුණවා ගන්න මේ සම්මා සංකල්පනා නිසා එහෙම නිසා කොයි වෙලාවකවත් ලෝකෙන් ඇදෙන්නේත් නැහැ, දේශින් ගැටෙන්නේත් නැහැ, මෝහෙන් මුලා වෙන්නේත් නැහැ, බොරුවක් කියන්න වෙන්නේත් නැහැ, කෙලමක් කියන්න වෙන්නේත් නැහැ, මොනම පාපයක්වත් සිද්ධ වෙන්නේ නැහැ. සම්මා සංකල්පනාව අවදීන් පවත්වාගෙන යාමේදී. මෙහිමයි අපේ මහා බෝසතාණන් වහන්සේ බෝධිසම්භාවය කිරී. මෙහිමයි අපේ බෝසතාණන් වහන්සේ ප්‍රශ්න බහේ බුදු වෙන තුරු දවසේ. මෙහිමයි අපේ ශ්‍රාවක උත්තමයන් වහන්සේලා කාර්මී පුරාගෙන ආවේ. වර්තමාන බෞද්ධෝ මේ වාගේ පවතිනවා නම් අපේ සැබෑම නිවන් මඟ සම්පූර්ණව මෙලව ජයගන්න, පරලෝව ජයගන්න, සසර ජයගන්න, කෙලෙසුන් ජයගන්න, ආත්මය ජයගන්න වාසනාවන්තය බවට පත් වෙනවා. එතකොට අපට නිරෝගීවත් අඩු වෙනවා, රෝගයේ බාහිර සතුරු උපද්දර වැඩි වෙනවා, රෝග පීඩා අඩු වෙනවා, මානසික බාධක සතුරු අන්තරා නිවාරණය වෙනවා. මේ වාගේ අනේක උපද්දර ගන්නකින් අපි තොර වෙනවා. නිදුක්ව නිරෝගීව සුවපත් සැනසීමේ මා ජීවිත ගත කළා සුභතියකට ගිහිල්ලා ඉහිදි මේ සාඩා උසස්සකින් කාර්මී පුරාගෙන දලවම ජයගෙන බුද්ධාගම මහෝත්සවයන් ආමෝද කරන සම්මා සංකල්පයේ නුඹට ප්‍රතියෙමින් ලැබෙන අසංකත ධාතු සංඝාත අමා මහ නිවන සාක්ෂාත් කරගන්න ලැබෙනවා. මෙන්න මේක නිසා කුණේ ගැන වඩවඩා කල්පනාකාරී වෙමු. දැන් මේ එකක් තමයි සමස්ත සමයේදී බෞද්ධ නානාවද තින්කම් වලදී කියනවා ධම්සල් ප්‍රවත්නවා සීල භාවනා සැදසකන් ප්‍රවත්නවා ධර්ම දේශනා ප්‍රවත්නවා සංකීර්ණ තරං ගහනවා ධාමී වන්දනාචාරිකාවල යනවා මේ ආදී අනේක විද ආගමික තින්කම් වලින් සමාරු භාවනා පන්ති ප්‍රවත්නවා භාවනා කරනවා සතිගණ සීල ගණන් ඒ හැම දෙයක්ම අපි සිදු කරන ලබන්නේ සම්මා සංකල්පනාව දිනු කර ගැනීමයි. මේ සම්මා සංකල්පනාව දිනු කිරීම කර ගැනීමෙන් අපට පුළුවන්කම තියෙනවා අර අලාභයේදී අලාභයේදී නොසලී ඉන්න. යසකේසේ අදේසේදී නොසලී ඉන්න. නින්දාමේදී ප්‍රසංසාවේදී නොසලී ඉන්න. දුකේදී සැපේදී නොසලී ඉන්න. නොසලී ඉන්නවා කියන්නේ ලෝභයක් දෝෂයක් මෝහයක් නැතුව සංසුන් මනසින් ජීවත් වෙන්න. එතකොට සමන්ද දැන්නක් සූපත්ත්වේ වාසී හිතන්න පුළුවන්. සමන්ද මෛත්‍රී කළා සූපත්ත්වේ වාසී හිතන්න පුළුවන්. ඒ වාගේ හැම විටම සමාධියට පිරිසුදුව අර මුලින් සඳහන් කළා වාගේ ජාතිරංග මහානික ධර්මයක් වාගේ උපතින් දෙන වාසනාවන්තේ මොනියාගේ ජීවිතයේ දිනෙන් පුරවාගෙන දිනෙන් නොදින් පුරවාගෙන සමා බලාපොරොත්තු වෙන දෙලව සුභසිත සලසාගෙන නිවන් මාර්ගය ගැනීමට උපකාර වෙනවා. ඉතින් ඒ අදිස්ත්‍යානිය අපි වෙසක් දවසේ සබා ගන්න මේ වෙසක් කාලයේදී ජීවිතේ පුරා යම් යම් අදුපාඩු තිබුණා නම් ඒවා එකක් දෙකක් හරි අඩු කරගෙන නිරෝධකන් දුරු කරගෙන ඉදිරි කාලයේදී මේ සවාදා සිල්වත්, ගුණවත්, නැනවත්, බෝසත් ජීවිතයක් ගත කරන්නේ මේ කියන අදිස්ත්‍යානිය ඇති කරගෙන අද වාගේ මේ වාගේ වෙසක් සමයකදී බෝධි සම්මාර පුරා ලෝතුරා බුදු ශාන්ත නායකයන් වහන්සේට උත්සන්න ප්‍රතිපත්ති බුද්ධ පූජාවක් පවත්වාගෙන සර්වඥන් වහන්සේගේ ආශිර්වාදය ලබා ගැනීම සාධිස්ථාන සබා ගැනීම. දැන් කාල වේලා ඉක්ුත්ීගෙන යනවා. එනකින් මෙතෙක් වේලා ඉතාම ගෞරව සම්ප්‍රයුක්ත මේ දහම් පදයට සවන් දුන්නා. අපි ආරාධනා කරන්නේ නැවත නැවතත් මේ වාගේ ධර්මානුශාසනාවන් සවන් දෙමින්, ඒවා සාකච්ඡාවට ගනිමින් යෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කරමින් ධර්ම ජීවිත ගොඩනගා ගන්නට යෝනිසෝ මනසිකාරයෙන් සම්මා සංකල්පනාම යුතුව උත්සාහවන්ත වෙත්වා කිනුනි ආරාධනයයි. සාමිතින් මේ ධර්ම ශ්‍රවණී කිරීම සුදු කරගන්නා ලද කුසල සම්භාර ධර්මයේ සංයෝගී ඥාතීන්ට, ජීවත්වන ඥාතීන්ට, ආරක්ෂක දෙවියන්ට, ඉපාහිතන දාසයන් ප්‍රශ්නට නොයනෝ කුඩා සූපිනිස වේවා. තම තමන්වත් මේ ධර්ම සම්භාර හේතුයෙන් සීල සමාධි ප්‍රඥා ගුණ මුදුන්පත් නිලව ජයගෙන, කර්ණව ජයගෙන, සතර ජයගෙන, කෙලසුන් ජයගෙන, ආත්මය ජයගෙන අපරාජිතව අජරාමර සාන්ත අමා මහ නිවන් සෝතාප්පා කරගැනීම පිණිස හේතුවා කියාපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. ආකාසත්තා චනුම්මත්තා දේවානාගා මහින්දිසා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාසත්තා චනුම්මත්තා දේවානාගා මහින්දිසා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාසත්තා චනුම්මත්තා දේවානාගා මහින්දිසා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු ත්වං සදාති. සීලෝක පීඨා ධර්ම ශ්‍රවණයෙන් ලබාගත් ධර්මානිසංස බලෙන් සෑම දිනාට අජරාමර සාන්ත අමා මහ නිවන් සුවපත් වේවා. වෙසක් සති නිමිත්තෙන් අද ධර්මානුශාසනා පැවැත්වූ දේශකයන්න් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ.